ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සදහවතු අන්තරවන්ත පින්තුනි සිත්‍රේ සෙනුරත් මහත්මයා ආශනෝනා මේ ඥාති මිත්‍ර හිතවන්ත ආදීන් කවුරුත් එක රැති වෙලා අද දින ඊටම වඩිනා පින්කමක් සිදු කරලා නිමාඩපත්ේ තත්තාව විශේෂයෙන් සිත්‍ර මහත්මයා නමින් මියගිය ආදරණීය පියතුමා මුනිදාස සෙනුරත් මහත්මයාතුළු ඒ මියගිය ඥාතීන්ට පුණ්‍ය ආනුමෝදනා කරන්ටත් ඒ වගේම සුජීවත්ව වෙසෙන දයාබල දෙමෝපියන්ට විශේෂයෙන්ම තමගේ දරුවන්ට ආශිර්වාද කිරීමත් සඳහා සිදු කරපු උතුම් පින්කමයි මේ නිමාඩපත් කරේ. දෙපිනොදුනේ මෙවැනි පින්කම් අපට සිදු කරන්න ලැබෙන්නේ සම්බුද්ධ ශාසනයක් ලැබිච්ච අවස්ථාව. බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ධර්මයේ ලෝකයේ පවතින සංඝරත්නයේ ලෝකයේ පවතින කාලෙකයි අපට මෙවැනි පින්කම් කරන්නට අවස්ථාව ලැබෙන්නේ. මෙවැනි දුර්ලභ අවස්ථාවක් සැලකන්නේ ඉස්සන සම්පත්තිය කියලා. ඊටාම දුර්ලභ වාග්ය සම්පන්න අවස්ථාව කියලා. අපේ හිත අපේ කුසලයේ අපට ඉහෙලටම දිනු කරගන්න තියෙන අවස්ථාවක් තමයි බුද්ධෝත්පාද සමයක් කියලා කියන්නේ. ඉතින් අන්නේ වෙන කාලෙක කෙනෙක් ඉපදෙන්නේ ලොකු පින්කමකින් ලොකු ප්‍රාර්ථනාවකින්. සසර කලාව මහත් වූ පින්කමල අනිසංස විදියට සහ විශේෂයෙන්ම ප්‍රාර්ථනාවක අනිසංසයක් විදියට තමයි අප මේ ජීවිත ලබලා තියෙන්නේ. අනේ ජීවිත ලැබුම මනුෂ්‍යයන්ගේ තුල තියෙන ගුණාංග අතරින් ධර්මයේ සඳහන් වෙනවා ප්‍රධානතම ගුණාංගයක් තමයි කෘතවේදීත්වය කළගුණ සැලකීම කියන කාරණේ. ධර්මයේ තාම පැහැදිලිව දක්වනවා සියලු ගුණධර්ම වලට පදනම කළගුණ සැලකීම කියන කාරණේ. ඉතින් අද දින තියෙන මූලික ප්‍රමාර්ථය තමයි තමන්ගේ ආදරණීය මියගිය දෙමව්පියන්ට පුණ්‍ය ආනුමෝදනා කරන්ටත් ඒ වගේම ජීවත් වෙන ඒ දෙමව්පියන්ට ඥාතීන්ට ආශිර්වාද කිරීමත් සඳහායි මේ පින්කම සිදු කළේ. පින්තුනේ කළගුණ සැලකීම කෘතවේදීත්වය කියන ගුණාංගය අපේ ළඟ පැවතිච්ච ගමම්ම ඒත් එක්කම එකට බද්ධ වෙලා යන ඊළඟ ගුණාංගය තමයි දානය කියන කාරණේ. අත්හැරීම නැත්නම් පරිත්‍යාග ජීවිතය කියන කාරණේ. අපි කෘතවේදී වුණ පමණට අප නිතර යමක් දෙන්නට කෙනෙකුට උපකාරයක් කරන්නට අප නිතරම සැදී පැහැදෙන්නේ. අපි මේ ජීවිත ලබන කොට පින්නතුනේ අපි කිසිම දෙයක් භෞතික වශයෙන් අරගෙන ආවේ නැහැ. අපි අම්මගේ කුසේ ඉපදෙන වෙලාවේදී විඥානය විතරයි පිළිස්සන ගත්තේ. ඊට පස්සේ අම්මගේ ශරීරයෙන් ලැබිච්ච පෝෂණය කිරි, රුධිර ආදීන් තමයි අප මේ ලෝක පෝෂණය වුනේ. ඊට පස්සේ අපි මේ ලෝකෙට බිහි වුණාට පස්සේ අපි ජීවත් වන අනිත් මිනිස්සු මහන්සියෙන් හරියම්ම කරන දේවල් වලින් අනිත් මිනිස්සු උපයන ගොවිතැන් කරන දේවල් වලින් තමයි අපි ජීවත් වෙන්නේ. ඒ වගේම අපි බලන්න අපේ ජීවිත කාලය අපි පරිහරණය කරපු දේවල් අපි කොච්චර නම් ඇඳුම් පැනදුම් ආහාර පාන පහසුකම් යාන වාහන මාර්ග බින්ගේවල් මේ වගේ පහලම් මේ බොහෝ දේවල් අපි පාවිච්චි කරලා තියෙන ලෝකෙ මේ ජීවත් වෙච්ච කාලේ බලන්න ඒ හැම දෙයක්ම ලෝකයේ අනිත් මිනිස්සු අප වෙනුවෙන් නිර්මාණය කළ දීපුවා. අපි මේ ලෝකෙ ඉපදෙනකොට ඒ සියල්ලක්ම වසර දහස් ගණනක් අපි වෙනුවෙන් සොයාගෙන අනාවරණය කරලා ඒ ලෝකය අප වෙනුවෙන් ඉතුරු කරපු දෙයක් තමයි අප මේ ලෝකෙට එනකොට තිබෙන්නේ. අපි ලෝකෙට එනකොට පිළිගන්න ලෝකෙ මිනිස්සු වසර දහස් ගණනක් මේවා නිෂ්පාදනය කරලා නව සොයාගෙන ඉතරලා අපිව පිළිගන්න බලාගෙන හිටියා. ඒ විතරක් නෙවෙයි පුදුමයේ දිනතුනි වසර දහස් ගාණක් මහා සංඝරත්නය මේ උතුම් සත්‍යධර්මයන් අපි එනතුරු ආරක්ෂා කරගෙන හිටියා. මෙන්න මේක අසිරිමත්ම කාරණේ. සීවස් විසුපාක අධික කාලයක් ස්වාමීන් වහන්සේලා පරපුරෙන් පරපුරට ජීවිත පරිත්‍යාගයෙන් යමහත් වූ කැපවීමකින් මේ තථාගත ශ්‍රී සද්ධර්මය අපිට දායාද කරන්නට අපව සුගතිගාමී කරවන්නට අපට නිවන් මඟ පෙන්වා දෙන්නට මේ දහම් මඟ අපි වෙනුවෙන් තියාගෙන හිටියා. ඉතුරු කරගෙන හිටියා. ඒ විතරක් නෙවෙයි ඒ දහම ලෝකෙට අනාවරණය කරන්නට සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් සාරසංගේ කල්පලක්ෂයක අධික කාලයක් සුවිශාල පරිත්‍යාගයක් කරලා මේ දහම අනාවරණය කළා. අපි වෙනුවෙන් මේ දහම ලෝකෙට දායාද කළ තිබුණා. බලන්න පින්වත්නි අපි කොයිතරම් වාසනාවන්තද කියලා. මෙන්න මේ කාරණා අපට තේරෙනවා නම් පින්වත්නි අන්නේ තේරිච්ච දවසේදී අපට වැටහෙනවා අපේ දවසේ පැය 24ම නොනිදා වැඩ කරත් අපි ලෝකෙට ණය ගෙවල ඉවර කරන්න බෑ කියලා. බලන්න අපි ජීවිත කාලේ එක මාසයක් අපි නොමිල වැඩ කළා tieද කියලා බලන්න. අපි රැකියාව පටන් ගත්ත දවස් ඉඳලාම හැමදාම සල්ලි වලට වැඩ කළේ. මාසයක් තියද්දි අපි එක දවසක් අත් අපි ලෝක වෙනුවෙන් නිකන් වැඩ කරාද කියලා අපිට හිතන්න අමාරුයි. නමුත් ලෝකෙ අපි වෙනුවෙන් ඊට වඩා මහත්ව දෙයක් කළා කියලා. ඒ නිසානේ අර ඇමරිකාවේ හිටපු ජනාධිපති කෙනෙක් කිව්වේ ලෝකෙන් ඔබට ලැබිච්ච දෙයට වඩා ඔබ බලන්න ඔබ ලෝකෙට මොකද කළේ tieනේ කියලා. පින්නතුනි මෙන්න මෙතෙන්දී විශේෂ කාරණයක් තමයි අපට ලෝකෙින් සුවිශාල දෙයක් ලැබෙලා තියෙනවා. අන්නේ ලැබිච්ච දෙයට අපි උපරිම සාධාරණස්ස කරන්න ඕන. ඒ දේ සඳහා අපි එකතකින් අපේ ජීවිතයේ ගුණධර්මයන් අනුව පෝෂණය කරගන්නට ඕන. ඒ වගේම අපි ලෝකෙ වෙනුවෙන් කිසියම් මෙහෙවරක් සිදු කරන්න ඕන. අනේ මෙහෙවර සිදු කිරීමේදී විශේෂයෙන් සද්ධර්මය තුළ දෙනකොට බුදුරජාණන් වහන්සේ අපේ භෞතික වශයෙන් කිසිම දෙයක් බලාපොරොත්තුුනේ නැහැ. බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච එකම දේ තමයි උන්වහන්සේ දේශනා කරු මේ සද්ධර්මය මොකද්ද කියලා තේරුම් අරගෙන අනේ ධම්මග අපට පුහුණු කරන්න පුළුවන් ඉහළම මට්ටමින් ප්‍රැක්ටිස් කිරීම කියන කාරණේ. අන්නේදී බුදුරජාණන් වහන්සේ අපට කාරණා දෙකක් දේශනා කළා. එකක් තමයි මරණයෙන් පස්සේ අපාගත නොවන විදිහට අපේ මනස පිළිවා ගන්න එක. මේක තමයි අපට තියෙන ලොකුම වගකීම. ඇත්තටම අපි ස්වාමීන් වහන්සේට ගරු කරනවා නම් සැබවින්ම අපි බුදුරජාණන් වහන්සේට කෘතඥතාවය දක්වනවා නම් අපේ කළ යුතු ප්‍රධානතම දේ තමයි මරණයෙන් පස්සේ අපාගත නොවන විදිහට අපි හොඳ මානසික ස්ථාවරත්වයකින් ඉන්නට ඕන. එතෙමිට අපි ලොකු පින්කම් කරනවා. ලොකු පින්කම් කරාට අපට සම්පූර්ණම නිසක බවක් සහතිකයක් නැහැ අපි මරණයෙන් පස්සේ සුගතිගාමි වෙයි කියලා. ඇයි ඒකට හේතුව? අපි පින්කම් කරාට අපේ පින්කම් එතරම් ශක්තිමත් නැහැ පිටුනේ ඒකයි. ඇයි ඒක නොවෙන්නේ හේතුව? අපි දානයක් දෙනවා දීලා අපි අමතක කරලා ඉන්නවා. අපි පන්සලේ සමාදන් වෙනවා එච්චරයි. ඊට පස්සේ ගැන හිතන්නේ නැහැ. නමුත් ඒ කුසලයේ ශක්තිමත් වෙනට නම් පිළිතුනේ අපි දෙන දාණය උදේ දානයක් විතරක් නෙවෙයි. ඒ සිද්දකලා වූ දාණය නැවත නැවතත් හිතලා ඒ දාණයේ ඡාගානුසති භාවනා කරන්නට ඕන. අපේ දෑතින් සිදු කරන බුද්ධ පූජා උදේ සම්බුද්ධ පූජා විතරක් නෙවෙයි. ඒක බුද්ධානුසති භාවනා කරන්නට ඕන. අපි රකින පංචශීලය උදේ සීලයක් විතරක් නෙවෙයි. අපි පංචශීලය රකින බව නැවත නැවත මෙනෙහි කරන්නට ඕන. ඒක භාවනා විදියට වඩන්නට ඕන. ඒකට කියනවා සීලානුසති භාවනා කියලා. අපි ස්වාමීන් වහන්සේලට දෙන දානය හුදෙක් දානයක් විතරක් නෙවෙයි. ඒ සරුත් මොගලන් මහදී නෙක්ලේසියේ මහරහතන් වහන්සේලගේ ගුණ සමුදාය, ඒ සෝපටිපන්න දාදී ගුණ සමුදාය, ඒ අනුත්තර වූ පින්කතා කියන කාරණය නිතර නිතර අපි හදවතේ දරාගෙන ඒ භාවනා විදියට වඩන්නට ඕන. ඒකට කියනවා සංඝානුසති භාවනා කියලා. අපි දෙවියන්ට පුණ්‍යානුමෝදනා කිරීම උදේ පුණ්‍යානුමෝදනා කිරීමක් විතරක් නෙවෙයි. ඒ දෙවියන් ඒ ආසභාවට ඇවිල්ලා තියෙන කොයි තරම් ගුණධම් වඩලද කියන කාරණය ඒක දේවතානුසුති භාවනා විදියට වඩන්න ඕන පිණිස. මෙන්න මේ විදිහට අපේ දානයේ ඡාගානුසුති භාවනා කරන්නට ඕන. අපේ සම්බුද්ධ පූජාව බුද්ධානුසුති භාවනා කරන්නට ඕන. අප ශ්‍රවණය කරන ධර්මයේ ධම්මානුසුති භාවනා කරන්නට ඕන. අප රැකෙන සීලය සීලානුසුති භාවනා කරන්නට ඕන. අපි දෙවියන්ට පුණ්‍යානුමෝදනා කිරීම ඒක දේවතානුසුති භාවනා කරන්නට ඕන. අපි මල ගෙදරකට යන එක හුදෙක් යුතුයකමක් කරන එකක් විතරක් නෙවෙයි. ඒක මරණානුසුති භාවනා කරන්නට ඕන. අපි අනිත්‍යයට උදව් උපකාර කිරීම කරුණා මෛත්‍රිය නිකන් සාමාන්‍ය දෙයක් නෙවෙයි. ඒක මෛත්‍රී භාවනා කරන්නට ඕන පිළිවෙතදී. මෙන්න මේ ගුණ අපතොල තියෙනවා කියලා කියන්නේ අපට දවසට වැඩිපුර වාරයක් මතක් වෙන්නේ මොකද්ද? අපි දීපු දානයන් පිළිබඳව. අපි බුදුන් සරණ ගියා කියන කාරණේ. අපි දහම් සරණ ගියා කියන කාරණේ. අපි සංඝරත්නය සරණ ගියා කියන කාරණේ. අපි නිරතුරුව පංචශීලය සමාදන් වෙන පිරිසක් කියන කාරණේ. අපි අමත තාත්තට දාණයෙන් සංග්‍රහ කරා කියන කාරණේ. මෙන්න මේ කාරණා සිහිමත් වීමත් එක්ක පිනතුනේ අපේ ජීවිතයේ ලොකු ශක්තියක් ගොඩනගෙනවා. අපේ ජීවිතයේ පිනින් පිරීලා යනවා. මේකට කියන්නේ පුණ්‍යාභිසන්ද කියලා. The stream of merits කියලා. පුණ්‍ය නැමැති ගංගාවක් අපේ ජීවිතේට ගලාගෙන එනවා. අපේ ජීවිතයේ අභ්‍යන්තර වශයෙන් විශාල ප්‍රබෝධයක් එනවා. තමා මේ ජීවිත කාලයේ කරපු කියපු දේවල් තමාට භාවනා පසෙන් නිරතුරුව තමන්ගේ ජීවිතය තුළ ශක්තිමත් වෙනවා. මෙන්න මේකෙන් කියනවා අපේ ජීවිතේ කොයි අවස්ථාවක මිය ගියත් මරණයෙන් පස්සේ දුගති ගාමි වෙන්නේ නැහැ කියන කාරණය මෙන්න මේ තුල ස්ථාපිත වෙලා තියෙනවා. මරණයෙන් පස්සේ සුගති ගාමි වීම අනිවාර්ය වන්නට මාර්ගඵල ලැබීමම අවශ්‍ය නැහැ වෙනතුනි. මාර්ගඵල නොලැබුවත් අපට අපේ පරලෝක සුගති ස්ථාවර කරගන්න පුළුවන්. ධර්මයේ ඉතාම පැහැදිලිව දක්වනවා. එක්තරා අවස්ථාවකදී මහානාම සාක්‍යයා බුදුරජාණන් වහන්සේ වෙත ඇවිල්ලා අහනවා, බුදුරජාණන් වහන්සේ මා භික්ෂුන් වහන්සේ ඇසුරු කරනකොට මා උවහන්සේ සමීපෙ ඉන්නකොට මම හොඳට කුසලයට බර වෙ ඉන්නවා. හැබැයි මම නිවසට ගියාට පස්සේ මම මාලිගාවට ගියාට පස්සේ මේ සේවක කාර්යාලයෙන් එක කටයුතු කරනකොට මගේ හිත ටිකක් වික්ෂිප්ත වෙනවා. මගේ හිත කලබල වෙනවා. ස්වාමීනි මම එවැනි අවස්ථාවකදී මිය ගියොත් මගේ පරලොව ජීවිතේ කොයි වගේ දෙයක්ද කියලා අහුවා. භාගතුන් වහන්සේ සඳහන් කරනවා මහානාම ඔබ බොහෝ කාලයක් ශ්‍රද්ධාව දිනු කරපු කෙනෙක්. ඔබ බොහෝ කාලයක් සීලය දිනු කරපු කෙනෙක්. ඔබ බොහෝ කාලයක් පරිත්‍යාග සීලය දිනු කරපු කෙනෙක්. ඔබ බොහෝ කාලයක් ප්‍රඥාව දිනු කරපු කෙනෙක්. ඒ නිසා ඔබ කොයිතරම් සංකීර්ණ අවස්ථාවක මේ ගියත් ඔබ කිසිදු දවසක මරණයෙන් පස්සේ දුගතිගාමී වෙන්නේ නැහැ කියලා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි සංඛාර උප්පත්ති වෙන සූත්‍රයේ දැක්වෙන ඉතාම ලස්සන කාරණය. යම් කෙනෙක් ශ්‍රද්ධාව, සීලය, ත්‍යාගවන්ත භාවය, ප්‍රඥාව කියන මෙන්න මේ කරුණු ඉතාම ඉහළ මට්ටමෙන් පවත්වා ගන්න දක්ෂ වෙනවා නම් ඒ කෙනෙක් ඔහුට පරලෝව ආත්ම භාවය සුගතිගාමී වෙනවා කියලා සාහිතියක් ඔහුට තියෙනවා. ඒ විතරක් නෙවෙයි. ඔහු මරණයෙන් පස්සේ නැවත මනුස්ස ලෝකයට දෙන්නේ, මරණයෙන් පස්සේ දිවි ලෝකෙට උපදින්නේ, මරණයෙන් පස්සේ බ්‍රහ්ම ලෝකෙට උපදින්නේ කියන එක තමට කලින්ම තීරණය කරන්න පුළුවන් කියලා. කියවන්න මජ්ක්‍ධිම නිකායේ සංඛාර උප්පත්ති සූත්‍රය. ඒ විතරක් නෙවෙයි, දිවි ලෝකේ යනවා නම්, යා දිවි ලෝකයෙන් කොයි දිවි ලෝකෙට යනවද කියන එක කලින්ම තීරණය කරන්න පුළුවන් කියලා. යා මනුස්ස ලෝකෙට යනවා නම්, මනුස්ස ලෝකේ කොයි ප්‍රදේශෙට උපදින්නේ කියලා කලින්ම තීරණය කරන්න පුළුවන් කියලා. ඒ විතරක් නෙවෙයි, මනුස්ස ලෝකයේ කොයි කුලයේ ඉපදෙන්නේ කියලා තමන් ඉපදෙන කුලයක් තමට කලින් තීරණය කරන්න පුළුවන් කියලා. ඒ තරම් පිනතුනි සතරට සහතිකයක් මේ බුදුදහම තුළින් අපට දීලා තියෙනවා. ඒ තරම් සනාතන ධහමක් අපට මේ උපතේම ලැබිලා තියෙන පිනතුනි. අපි කොයි තරම් වාසනාවන්තද? අන්න ඒ වෙන ධහමක් අද අයහැටියට අපි අපේ ජීවිතයේ ඉගෙනම මට්ටමින් මේ කුසලිය තුළ පවත්වා ගන්න අපි දක්ෂ වෙන්න ඕන. එකන්තකින් ලෞකික කුසලිය තුළ අපි සාර්ථක වෙලා සුගතිය තහවුරු කරගන්න විතරක් නෙවෙයි, අපේ ජීවිතේ ප්‍රඥාව ඉහළටම දියුණු කරගන්න පුළුවන් විදිහට අපි නිතර ඉහළ බුද්ධි මට්ටමෙන් සම්මා දිට්ඨියකින්, ඥානයකින්, දිට්ඨි සම්පදායෙන් නැත්නම් ප්‍රඥාව අපි පවත්වා ගන්නට ඕන. මෙතනමයි බුදුරජාන් වහන්සේ අපෙන් අපේක්ෂා කළේ. අපි පුණ්‍යාදී සංකාර කළ සුගතිගාමී වුණත් අපි ආනෙන්ජාති සංඛාර රැස් කළා බ්‍රහ්ම ලෝකෙ ගියත් ඉස්සියනක් වංශිත කරන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන පදන මිදගෙන. අපුඤ්ඤාති සංඛාර, පුඤ්ඤාති සංඛාර සහ ආනෙන්ජාති සංඛාර මේ ත්‍රිවිධ සංඛාරම සිද්ධ කරන්නේ අවිද්‍යා පාදක කරගෙන. මොකද අවිද්‍යාව කියලා කියන්නේ? අවිද්‍යාව කියන්නේ අපේ ඇසට රූපයක් පේනකොට ඒ රූපය තමන් දකින්න කලිනුත් තිබ්බා, දකින වෙලාවෙත් තියෙනවා, දැක්කට පස්සේ තිය රූපේ හැම ඉතුරු වෙනවා කියන කාරණේ. වෙනත් විදිහකින් කියනවා නම් මේ වෙලාවේ අපේ මේ වටා පිටාවේ තියෙන ලෝකය අපි හිතියත් නැතත් ඒ විදිහටම දිගටම පවතිනවා කියන කාරණේ. තවත් විදිහකින් කියනවා නම් අපිට ඇහැට රූපයක් පේන අවස්ථාවේදී අපි හිතනවා නම් මම මේ හඳුනාගන්නේ මේ මොහොතේ ඇහැට පදිත වෙන රූපේ කියලා හිතනවා නම් මෙන්න මේකයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒක සම්මුති සත්‍ය අනුව හරි. ඒක කන්වෙන්ෂන් ට්‍රූත් එක අනුව හරි. ඒ තුලින්දගෙන අපිට පුණ්‍ය අපි සංකාර ආනන්‍ය අපි සංකාර කරන්න පුළුවන්. හැබැයි අපිට සංසාරේ නික්මෙන්න බෑ. අපි ඉන්නේ අවිද්‍යාව මැද සංඛාරා කියන මේ සංසාරික සර්කල් එක තුනේ අපි ඉන්නේ. මෙන්න මේ සර්කල් එකෙන් මිදෙන්න නම් අවිද්‍යාවත්‍ය අසින්ත විරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියන විදිහට මේ අවිද්‍යාව සාගත මේ ජාලයෙන් සම්පූර්ණව නිදහස් වෙන නම් අපට ඊට වඩා ඉහළ ප්‍රඥාවක් තියෙන්නට ඕන. ඒ මොකද ප්‍රඥාව කියලා කියන්නේ? මේ ඇහැට රූපයක් පේන මොහොතේ පේන තුනේ ඇහැට රූපය පතිත වෙනවා, ඇහැට වර්ණ රූපය ග්‍රහණය වෙනවා, කනට ශබ්ද රූපය පතිත වෙනවා. හැබැයි මේ වර්ණ, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ හඳුනාගන්නේ අර මුල් කිමිච්ච ඉන්ද්‍රිය නිරුද්ධ වෙච්ච මොහොතක මනෝවිඥාණය කියන කාරණේ. අපි යමක් තේරුම් ගන්න හැම වෙලාවෙම මනෝවිඥාණය, මනංච පටිච්ච ධම්මේ චුප්පජිති මනෝවිඥාන කියන අවස්ථාව. මෙන්න මේ තේරුම් ගන්න අවස්ථාව කියලා කියන්නේ රූපය සම්පූර්ණ නිරුද්ධ වෙච්ච අවස්ථාව. අපි මේ මොහොතේ දකින රූපය, මේ මොහොතේ අහන ශබ්දය අපි හඳුනා ගන්නවා කියලා කියන්නේ අර මුලින් තිමිච්ච රූපේ නිරුද්ධ වෙච්ච අවස්ථාවක, ඒ රූපය සම්පූර්ණම නැති මොහොතක මේ මනෝවිඥානය ක්‍රියාත්මක වෙන අවස්ථාව. එහෙනම් අපේ ජීවිතය කියන්නේ පින්නතුන ඇත්තටම මේ මනංච පටිච්ච රූප, මනංච පටිච්ච ධම්මේ චුප්පජිතේ මනෝවිඥාන කියන අවස්ථාව. මෙන්න මේක තමයි අර අවිද්‍යාවෙන් සම්පූර්ණව නිදහස් වෙන කාරණේ. මෙන්න මේක හරියට තේරුම් ගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකෙ ඉපදිච්ච බුද්ධිමත් කෙනෙක් විදියට ඕක යමක් තේරුම් ගන්නවා නම් තේරුම් ගන්න තියෙන්නේ පංච උපාදානස්කන්ධය කියලා. ස්කන්ධ පංචකය කියලා. අපේ ජීවිතය කියලා කියන්නේ හැම මොහොතෙම රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පංචකයන් හට ගන්නව නිරුද්ධ වෙනවා. මේ ලෝකෙ ඉපදිච්ච බුද්ධිමත් කෙනෙක් විසින් ප්‍රහීණ කරන්න තියෙනවා නියම් කිසි කෙනෙක් දෙයක්. අන්නේ ප්‍රහීණ කළ යුතු දේ තමයි අවිද්‍යාව සහ භව තණ්හා කියන කාරණේ. අවිද්‍යාව කියන්නේ ඇහැට රූප පෙනෙන අවස්ථාවේදී බාහිර රූපය තුළ හිත බැස නොගන්නාසේ ඒ අවිද්‍යාවෙන් නිදහස් වීම. ඒ නිදහස් වෙච්ච පමණට භව තණ්හාව කියලා මේ මොහොතේ ලෝකයක් තියෙනවා කියන මෙන්න මේ භව තණ්හාව කියන කාරණය අපි නිදහස් වෙනවා. අන්න ඒකේ නිදහස් වෙන නම් මේ ලෝකෙ ඉපදිච්ච බුද්ධිමත් කෙනෙකුට වඩන්න තියෙන කාරණයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි සමත විදර්ශනා දෙක. එක අතකින් සමත භාවනාවක්, අනිත් අතින් විදර්ශනා භාවනාවක්. කෙටියෙන් කියනවා නම් සතිමත් බව, මයින්ඩ්ෆුල්නස් එක. අන්නේ මයින්ඩ්ෆුල්නස් එක කියන්නේ මේ වර්තමාන මොහොතේ උපරිම සිත තියාගෙන මේ හේතුඵල ධර්ම නුවණින් දකින අවස්ථාව. අන්නේ පැකිසි ඉන්න පමණට ඒ බුද්ධිමත් තැනත්තා මේ ලෝකේ යමක් සාක්ෂාත් කරන්න කියනවා නම් අන්නේ සාක්ෂාත් කරනවා. ඒ මොකද්ද? ඒ තමයි විද්‍යා විමුක්ති කියන කාරණේ. Knowledge and liberation. As a wise person, the highest understanding that we gain through listening to Dhamma is that understanding the five aggregates. And also as a wise person, the highest qualities that we should practice, which are concentration and insight meditation. As a person who is wise, that should be overcome that ignorance and the process of becoming, avidyaha bhavatana. As a wise person, that we achieve, which are knowledge and liberation, vidya and mukti. පින්වත්නි බුදුරජාණන් වහන්සේගෙන වරක් ආනන්ද හඳුරහනවා ධර්මකතිකයා ධර්මකතිකයා කියලා කියනවා. කාටද බුදුහාඳුරනේ ධර්මකතිකය කියලා කියන්නේ? දැන් ඔබත් දේශනේ මෙව්වම කියනවනේ හරි හොඳ බණක් විචිතර ධර්මකතිකේ කාලින ධර්ම දේශනාවක් කියනම කියනවනේ නේ. ධම්මකතික සූත්‍රය බලන්න කියවල බලන්න. ධම්මකතික කියලා සූත්‍රයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මකතිකයා කියන්නේ මෙන්න මේ සංසාර චක්‍රය ඇති වෙන හැටි සහ සංසාර චක්‍රයේ නිදහස් වන ආකාරය, නැත්නම් දුක්ඛ සමුදය සහ දුක්ඛ නිරෝධය ප්‍රකාශ කරන කෙනෙක්. දුක හටගන්නේ කොහොමද? ඇසට රූපයක් දකින අවස්ථාවේදී මේ මොහොතේ තියෙන රූපය කියලා දැක්කොතින් එයා ඉන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන මේ සකලකේ. ඒක අවසන් වෙන්නේ ජාති පත්‍ය ජරා මරණ කියන කාරණේ. යම්කිසි කෙනෙක් ප්‍රඥාවෙන් ඉන්නවා නම් එතනත් අවිද්‍යාවත් වේවාසයේ සිරාග නිරෝධා සංඛාර නිරෝධෝ අවිද්‍යාව ඉතුරු නැතුව නිරුද්ධ වෙලා අවසානයේ ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේය දුක්ඛ දෝමන සුපායාසා නිරුද්ධන්ති කියන මෙන්න මේ සංසාරික සර්කල් එකෙන් සම්පූර්ණ නිදහස් වීමට කටයුතු කරන කෙනා. මේක තමයි දුක්ඛ නිරෝධය. දුකේ හට ගැනීම දුක් සමුදය, දුකේ නිරෝධය දුක්ඛ නිරෝධය, මෙන්න මේ දෙක පෙන්වා දීම තමයි පින්තුනේ භික්ෂුන් වහන්සේලාගේ හැටියට අපේ වගකීම වෙන්නේ. ඔබ මහන්සියෙන් හරියම්බ කරන ධනය ආහාර පාන බවට පරිවර්තනය කරලා මේ විහෙර විහාරස්ථාන බවටපත් කරලා මේ අටපිරිකර මේ චීවර ආදී පිරිකර බවට පරිවර්තනය කළ අපට දෙන්නේ අපේ මෙන්න මේ මැසේජ් එක බලාපොරොත්තු වෙන පින්තුනි. මේට වඩා වෙන විකල්පයක් අපිට නැහැ පින්තුනි. මේ ඉහෙළම දහම එකක් සුගතිගාමී වෙන මාර්ගයක් අනිත් අතෙන් දුකෙන් නිදහස් වෙන මාර්ගයක් අපිට කියන්න පුළුවන් ඉහෙළම මට්ටමින් අපි ඔබට දෙන්නට ඕන. මේ පින්තුනේ සඳහා අපට ලොකු වගකීමක් ඉටු කරනවා. ඔබ ඊටාම මහන්සියෙන් හරියම්බ කරන ධනය තමයි අපි වෙනුවෙන් මේ පරිත්‍යාග කරන්නේ අපි ඒක දන්නවා. දැන් සිසර මහත්මා ආශනෝන මම හිතන මේ හැට දානය පූජා ගන්න එකෙන් වැඩි කරුම දානය පූජා ගන්න දෙන්නෙක් නේ. මේ දෙන්න තමයි පොහොසත් දෙන්න මම හිතන්නේ පන්සල. දරුවෝ තමන දරු සම්පදිනුත් පොහොසත්, ශ්‍රද්ධා සම්පත්තියෙන් පරිත්‍යාග සීලෙත් දිනු තුඟක් පොහොසත්. ආශනෝන දරුවෝ තුඟක් හදාගෙන මම හිතන්නේ දෑතෙන් වාහම දාන වෙන කෙනෙක්. මාසෙට වාර ගානක් දාණය හදලා පන්සලට විවිධ ආස්ථාවලින් දාණය පූජා කරනවා. ඉතින් ඔබ මේ කරන කැපවීමට අපිට කරන්න පුළුවන් දේ තමයි මේ ධර්මයේ ඔබට ප්‍රදානය කරන එක. ඉතින් පින්තුනේ ඔබ හැම දිනෙකම හරිම වාසනාවන්තයි. මේ ලබාගෙන තියෙන මේ වාසනාවන්ත අවස්ථාව අපි පින්තුනේ එක දවසක් මනුස්ස ලෝකේ ජීවත් වුණත් ඒ එක දවස අවුරුදු 100ක් කරගන්න පුළුවන් අපිට. අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විශ්වාස කරනවා නම් භාගතුන් වහන්සේ දේශනා කරනවා යෝති වාසසතං ජීවේ අපස්සෝ ධම්ම මුද්දමං ඒකහං ජීවිතං සෙය්‍යෝ පස්සසෝ ධම්ම මුද්දමං යෝති වාසසතං වාසසතං 100 years යම්කිසි කෙනෙක් ධහම නොදෙක වාස 100ක් ජීවත් වෙනට වඩා යම්කිසි කෙනෙක් මේ හේතුඵල ධහම දැකීමෙන් එක දවසක් ජීවත් වෙනවා නම් අර ධහම නොදෙක ජීවත් වෙන අවුරුදු 100ට වඩා මේ දහම දැකලා ජීවත් වෙන එක දවස උතුම් කියලා. ඒ නිසා ඔබට පුළුවන් නම් අද දවසේදී මේ මනසේ ස්වභාවයේ තේරුම් අරගෙන සතිපට්ඨානය තුළ එක දවසක් වාසය කරන්න ඔබ ආධ්‍යාත්මික වශයෙන් ඔබ ස්පිරිචුවල් ඒජ් එක අවුරුදු 100කින් මැචුවර් වෙනවා. ඒ නිසා අපේ ෆිසිකල් ඒජ් එක අපිට වැඩි කරගන්න බෑ. වැඩි කරනවට අපි කැමතිද නැහැ නේද? නමුත් අපි හැමදෙම කැමති අපේ ස්පිරිචුවල් ඒජ් එක වැඩි කරගන්න. අන්න ස්පිරිචුවල් ඒජ් එක ආධ්‍යාත්මික වයස දිනු කරගන්න ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. අනේ නිසා පින්වත්නි අපි මේ ලවගත්තව මේ උතුම් දුර්ලභ මිනිසත් භවයේ අපි ඉහළම තලයකට ගන්නට උත්සාහ ගන්නට ඕන. ඒ නිසා මේ ලැබුණු මොහොත මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ මොහොතක්වත් මගහැර නොවනසේ අපි ස්ථාවරව මේ ධහම තුල අඛණ්ඩ විදිහට යන්නට ඕන. අන්නේ ගමන් මගේ දෙපිනොතුනි අපට ප්‍රධානතම භාවනා කමඨහනක් තමයි ආනාපාන සති භාවනා කියලා කියන්නේ. භාගතුන් වහන්සේ භාවනා කමඨහන 40ක් දේශනා කළා. ඒ 40න් සුවිශේෂම භාවනා කමඨහන තමයි ආනාපාන සති භාවනාව. මේකට ටිකෙන් ටික හුරු වෙන දෙනතුනි ජීවිතේ ලස්සන දකින්න කැමති නම් මේ ලෝකේ ලස්සන දකින්න කැමති නම් ආනාපාන සතියත් එක වාසය කරන්න. අපට මුරු බාහිර ලෝකයක් අහිමි වුණත් අපේ ශරීරය ලෙඩ වෙලා නැගිට ගන්න බැරුව ඇඳේ වැතිරලා තිබුණත් අපේ ශරීරය අපි ආනාපාන සතිය හුරු කරගෙන තියනවා නම් එදාට අපි මානසික වශයෙන් ඉහළම සතුටෙන් කාලය ගත කරන්න පිණිස. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආනාපාන සතිය නැමැති එකම ධර්ම වඩනකොට සතර සතිපට්ඨාන නැමැති කාරණා හතරක් සම්පූර්ණ වෙනවා. සතර සතිපට්ඨානේ වැඩෙනකොට සත්බොජ්ජංග සම්පූර්ණ වෙනවා. සත්බොජ්ජංග සම්පූර්ණ වෙනකොට විද්‍යාවෙන්තේ සාක්ෂාත් වෙනවා කියන්නේ. එකක් වැඩෙනකොට හතරක් වැඩෙනවා. හතරක් වැඩෙනකොට හතක් සම්පූර්ණ වෙනවා. හතක් සම්පූර්ණ වෙනකොට දෙකක් සාක්ෂාත් වෙනවා කියන්නේ. ලෝකයේ පහළ වෙන සියලුම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරන්නේ ආනාපාන සතිය භාවනාව ප්‍රධාන කමඨාන ඔස්සේ සමති දර්ශනා දියුණු කිරීම මැසේ. රහතන් වහන්සේලාගෙන් වැඩි දෙනෙක් මාර්ගඵල ලැබුවේ ආනාපාන සතිය භාවිත කළා. මේක තමයි සුවදායකම භාවනා කමඨාන විදිහට සඳහන් කරන්නේ. අපේ ජීවිතේ ලස්සන දකින්න අපේම අභ්‍යන්තරයට හැරෙන්න මඟ හතර විවර කරන ප්‍රධාන කමඨහන තමයි ආනාපාන සතිය කියලා කියන්නේ. ඒ නිසා පින්වත්නි අපි ඔබේ දෑතින් මේ දාණය පූජා කරලා කලගුණ සැලකීම වශයෙන් මේ කුරුපු දාණයෙන් ශ්‍රද්ධාව තවත් දියුණු කරගෙන සිල්වන්ත ජීවිතයක් ගත කරමින් සමති දර්ශනා වඩලා මේ උතුම් සම්බුද්ධ ශාසනය තුළ අපට ලබන්න පුළුවන් ඉගෙනම ආධ්‍යාත්මික දියුණුව ලබන්නට අපි උත්සාහ ගනිමු. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පන්න සේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.